ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සුප්පාදම්පි කෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝ පනවාදෝ කායේන වාචාය අනුවිධියනාසුති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් චුන්ද මහරහතන් වහන්සේ අමසා වදාළ සල්ලේක සූත්‍රාන්ත දේශනයේ අයත් සූත්‍රපාඨයේ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුණි. මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකයේ මූල පරියාය වර්ගයේ අටවෙනි සූත්‍රය සල්ලේක සූත්‍රයයි. මා විශ්වාස කරනවා ලංකාද්වීප වාසී බොහෝ බෞද්ධයෝ මේ සූත්‍ර දේශනාවෙන් බොහෝ වාර ධර්ම ශ්‍රවණය කොට ඇති කියලා. එසේ ඇතත් මේ සූත්‍ර දේශනාවෙන් නැවත නැවත උගත යුතු කරුණු රැසක් ප්‍රයෝජනවත් වනු පිණිස ඉදිරිපත් කිරීමටයි මාතෘකා කරන්න යෙදුනේ. ධර්ම දේශනාව නම් භාවනා මාර්ගය. සම්මස්ථාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නාම නත්ථීකය සරුවක් යන් වහන්සේගේ දේශනාව ගැන අර්ථකථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා. භාවනාවකින් තොර ධර්ම දේශනාවක් නම් නැති. හේතුව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද භාවනාවේ පිණක් වැඩෙනවා. ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ටද භාවනාවේ පිණක් වැඩෙනවා. එනිසා අප ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් භාවනාවක් වැඩමසේ සාවධානව පවත්වා ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. මේ සූත්‍ර දේශනය පවත්වන්නට හේතුව චුන්ද මහරහතන් වහන්සේගේ ප්‍රශ්නය. චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්නට ලැබෙනවා. අපේ බුදු සසුනේ වැඩ සිටියානේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා 89. එයින් එක නමක් චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ උපන්නේ නාලක ගමේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක කුසේ උපන්නේ නගමසෝයුරු කුමා චුන්ද මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පවුලේ සිටිය ඔක්කොම සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්. එයින් පළමුවැන්නා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. නියම නම උපතිස්ස. දෙවැන්නා චුන්ද මහරහතන් වහන්සේ. තුන්වැන්නා උපසේන මහරහතන් වහන්සේ. හතරවැනි, පස්වැනි, හයවැනි සහෝදරියෝ 3 දෙනෙක්. ශාලා, උපශාලා, සීසුපශාලා කියා තහත් මෙහෙණින් වාසලා 3 නම. සත්මනියා හේවත මහරහතන් වහන්සේ. ඉන්නේ චුන්ද මහරහතන් වහන්සේ කල්ප 91කට ඉස්සර බන්දුමති කියන රාජධානී පිටිසර ගම්මානයක කුඹල් කරුවෙක්ව සිටියා. මේ කුඹල් කරුවා කුඹල් කර්මාන්තයෙන් නැතිවලං කර්මාන්තයෙන් බොහොම උත්සාහයෙන් ජීවත් වූ කෙනෙක්. ඒ අතර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණානේ. ඒ කාලේ 68 ලක්ෂයක් රහතන් වහන්සේලා විපස්සී සරුවක්ඥන් වහන්සේ සමීපේම වැඩ සිටියා. එක් දිනක් මේ කුඹල් කරුවා සමාජයේ දෑතින්ම අංග සම්පූර්ණව නැති පාත්‍රයක් සකස් කළා. මේකේ මුල් ආරම්භයේ පටන්ම සිටියේ බුදුරජාණන් වහන්සේට පූජා කර ගැනීමයි. ඒ නිසා බොහෝම පිරිසිදුව කලක් පවතින හැටියට බණ අඩුවේ නැහැwidetilde බොහොම සිනිදු වෙන හැටියට මේ මැටි පාත්‍රය ඉතා උසස් ලෙස සකස් කළා. මේක ඉස උඩ තියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීහස්තයට පූජා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මැටි පාත්‍රය මගේ දෑතින්ම සකස් කළා. මට අනුග්‍රහ පිණිස මට අනාගතේ නිවන් සුව ආබෝධ කරගන්නු පිණිස මේ ඉවසා වදාරණ සේක්වා කළ ගෞරවයෙන් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද පිළිගත්තා. එදා පටන් මෙතුමා ඒ කාලේ මිනිසයන්ට පරමාසාරු 70,000ක් පමණ තිබුණානේ. එතෙක් කල බොහෝ කුසල් කරගන්න සමත් වුණා. සමාජයේ ජීවනෝපාය බොහෝම කුඩා ජීවනෝපායක් වුණත් මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව, සීලය, ත්‍ෘත්‍යය, ත්‍යාගය, ඥානය, විරිය, උත්තප්පය මේ ආදී ගුණ අවදි කරගෙන ඇති ප්‍රමණින් දාන, සීල, භාවනා, අපචායන, විජ්‍යාවච්ච, පත්ති දාන, සත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, විච්ඡු දුක්ඛම්ම කියන දස පුණ්‍යක්ඛ්‍යාවම කෙරුවා. දස කුසල කර්මපත කෙරුවා. මේ ආදී අනේක විද ආගමික පින්කම් වලින් මෙතුමාගේ ජීවිතය සරුසාර කරගන්න සමත් වුණා. මේ කුසලානුභාවයෙන් මෙතුමා සුගතිගාමී වුණා. සුගතියෙන් සුගතියට යන අතරත කල්ප 91ක්ම අපාගාමී නොවි. දෙව්ලොව, මනුලොව, බඹලොව වැනි මේ සුගති ලෝකවල ඉපදෙමින් තවත් කල්යාණ මිත්‍රයන්ද ලබමින්, කල්යාණ මිත්‍රයන්ද බුහුමං කරමින් මෙතුමාගේ සසර ගමන පිනෙන්න පිරෙමින් ආවා. ඒ අතර තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ එක මව් කුසේ මේ දරුවා උපන්නේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තරුණ වයසේදීම තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක කෙනෙක් හැදී පැවිදි වුණානේ. ඒ ලංකාවට වැඩම කළ දුරුතුකෝයේදී අමාවක් උපවසක දවසේ මතක තබා ගන්න වටිනවා. බුදු වීමේ මාස 7ක දින 15ක් ගතනයි මේ සිද්ධිය. එදවස් තුන සුප්පිය පරිබ්‍රාජකතුමා සම්මුඛ වී එතුමාට බුදු සසුන ගැන හැඳින්වීමක් කළා. නම සුප්පිය පරිබ්‍රාජක එකපාර ගත්තේ නැහැ. තමා ගුරුවරයෙක්ව සිට ශිෂ්‍යෙක් වෙන්න කැමතුනේ නැහැ. මේ දෙදෙනා එකවරට සයිදි වෙච්ච 250ක් දෙනා සමග වැඩියා ජේතවනාර නිවේලවනාරාමේ බලාගෙන. මේ හරියටම සිද්ධිය දුරුතු පෝලේදී අමාවක් පොය දවසේ එදවස්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිට ධර්ම දේශනාව නවත්තලා මේ පිරිස පිළිගත්තා. පිළිගෙන ඒ හැම දෙනාට ඒහි විසුභාවෙන් ප්‍රෙද්දලා ආදී දසෝ දාමේ මේ වැඩිහිටි දෙන්නම හැර 250ක් දෙනා සහත් වුණා. එයින් අතින දවසේදී කෝණිත පරිබ්‍රාජක නමින් සිට පැවිදි වූ මුගලන් ස්වාමීන් වහන්සේ මහ රහත් භාවයට පත් වුණා. කල්නවාල මුත්ත ගාම කෙනේ සේනාසනයේදී ධාතු කර්මස්ථානිය වඩලා පැවිදි වී 15 වෙනි දවසේ හරියටම නවම්පොර පසළොස්වක පොහොය දවසේදී සූකරකත ලෙනේ සරුවඥන් වහන්සේ වැඩ සිටිද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බෑණනු වංශමෙක් වන දීඝනක පරිබ්‍රාජකතුමා සුවාගනාවන්නේ තොරතුරු සොයන්නේ. එතෙන්දී දීඝනක පරිබ්‍රාජකතුමාට දේශනා කළ වේදනා පරිග්‍රහ කර්මස්ථානයක් දැක්වෙන දීඝනක සූත්‍රයේ ඇසූ ප්‍රමණින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහ රහත් භාවයට පත් වුණා. එදා දවසේම සරුවත් මංගලම් දෙනම වහන්සේට 1250ක් සංඝ පිරිස මැද්දේ අග්‍රස්නාවක තානාන්තරයේ පිරිනමුණා. මේ ආචාර්ය සිද්ද වුණේ සරුවත් සංවාස බුදු වෙලා 9 වෙනි පොහොය දවසේදී. ඒ කියන්නේ නවම්පොර 15 පොහොය දවසේදී. එදා අග්‍රස්නාවක දෙනම තානාන්තර දුන්නා පමණක් නෙමෙයි. පළමු වරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්මයේ සිද්ද වුණා. ඒක ආචාර්ය දවසක්. කරුණ හතරක් උතුම් එක්කාසු වුණා. ඒකට කියනවා චතුරාංග සමන්ලාගත ශ්‍රාවක සංපාතේ. අංග 14ක් තුන සම්පූර්ණ වුණා. ඒ කියන්නේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා 1250. සියලු දෙනා වහන්සේ ඒ භික්ෂු භාවයෙන් පැවිදි වූ පිරිස. සියලු දෙනා වහන්සේ ආරාධනාවක් නැතුවම එක්කාසු අවස්ථාවක්. මාග පෞර්ණමී කියන්නේ නැකචෝර්ය උදාපත් වීම. මේ අංග 14දා සම්මුඛ වුණා. ඒ නිසා ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සංඝපාතයේ සිහිපත්ති දවසක්. මේ සිදුවීම මතට සරුවත් ස්වාමීන් වහන්සේ ළඟම සොහොරුතුමාණන් වන චුන්ද බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භාවනා වඩන සියලු කෙලෙස් නැසා ත්‍රිවිද්‍යා සත්බිඥා සීපුලිසිනියා ඥානද ලාභීන මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් අසූ මහා ශ්‍රාවක සංඛ්‍යාවකට අයිති වුණා. මෙන්න මේ රහතන් වහන්සේ නිතර තමන්ගේ ශිෂ්‍යයන්ට ආවාද අනුශාසනා දෙන අතරත ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. අන්න ඒකයි මේ සූත්‍ර දේශනාවට හේතුව කාරණය නිදානේ. තුන්ව මහරහතන් වහන්සේ ශිෂ්‍යයන්ට නිතර නිතර ආවාද කරන අතර සමහර ශිෂ්‍යයෝ සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විත් තමා ලබාගත් යම් යම් විශේෂ අධිගුණ ඇවිල්ලා කියලා ස්වාමීන් වහන්සේ මට භාවනා කරද්දී ආලෝක පෙන්න මගේ හිත ප්‍රථම ධානයටපත් වුණා මගේ හිත දෙවෙනි ධානයට තුන්වෙනි ධානයට හතරවෙනි ධානයටපත් වුණා මට මේ නිවිදේ නාම රූප ගැට වුණා මට මේ නිවිදේ උද්‍යාවී ඥාන ලැබුණා මේ වගේ දාසනා ආලෝක පහළ වුණා ඔක්කොම කියන ආචාර්යයන් වහන්සේනේ ඉතින් සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තමා රහත් වුණා කියලා කියන තමා උසස් අධිගම ලබා ගත්තා කියලා කියන හැබැයි මේ චුන්ද මහ රහතන් වහන්සේ කරුණ පරික්ෂා කළ බානකොට රහත් වෙලා නැහැ උන්වහන්සේලාට අදිමාන්‍යයක් වෙලා කියන අදිමාන්‍ය අදිමාන්‍ය කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට යම් යම් සමාධියක් සමාපත්තියක් ලැබුණු ප්‍රමණින් තමා හිතනවා තමා රහත් වුණා කියලා. නැත්තම් සෝවාන් වුණා වෙනත් මාර්ගයක් ඵලයක් ලැබුණා කියලා හිතෙනවා. නොලැබූ මාර්ගඵල ලැබුවායේ කියන පිළිගැනීමයි නැතනේ අදිමාන්‍ය කියන්නේ. මේ අදිමාන්‍ය ඇතිවීම නිසා සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එකතරම නවතිනවා. ඉන්හාට යන්නේ මෙන්න මේක නිසා ඒ සම්බන්ධ වඩා දැනුම හදා ගැනීම පිණිස කන්වතහ ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ සමග ඒ ප්‍රශ්න සාකච්ඡාවට වැඩි. අපේ ලංකාවේත් ඒ වාගේ බොහෝම සුප්‍රසිද්ධ රහතන් වහන්සේලා තියෙනවා රහත් නොවී රහත් වුණා කියලා හිතාගෙන. කලගුරු විහෙර වාසී ධම්මදින්න මහරහතන් වහන්සේ දින තිස්සමහාරාම විහාරස්ථානයේ ධර්ම දේශනාවකට ආරාධනාවකට වැඩි. මේ වඩින අතර අංකල කියන විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ රහත් කියලා හිතානින් විශේෂයෙන්ම වැඩිය. වැඩලා උන්වහන්සේට බොහෝම ගෞරවයෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, සමථ භාවනා ගැන, විපස්සනා භාවනා ගැන, මාර්ගඵල ගැන. අසූවසු ප්‍රශ්න බොහෝම ලස්සනට විසඳුවා. ඉතින් මේ රහත් කියලා හිතාගෙන ධම්මදින මහ රහතන් වහන්සේ ඇසුවා ස්වාමීනි උභහාසේ කවදාද මේ ලෝකෝත්තර අධිගමනේ ලැබුවේ? ඇත්තටම මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි, උභහාසේ අභිඥා බල පාවිච්චි කරනවාද? ඔව්. එහෙනම් ස්වාමීනි, සුදුපාට උපෝසත කුලයක ඇතේ වලිගේ අකුලාගෙන කන්න අතලාගෙන හොඳේ අකුලාගෙන ගහන්න පැනගෙන යති මවා පාන්න කිව්වා. සනිටුන් නැහැ. විශාල දැවැන්ත ඇත්රාජෙක් මවා පෑ. මේ ඇත්රාජයන බිබිසුණුතුම දැතුනකොට අර මවාපෑල තමන් රහස්‍යා හිටියේ ස්වාමීන් වහන්සේ භයටපත් වුණා. දුවන්දලාස්තු වුණා. මේ ස්වාමීන් වහන්සේගේ සිරුරු කොමින් අල්ලගෙන හවා ස්වාමීන් රහත් වෙනකොට භය ඉතුරුදී කියලා. භය, ශෝකය, සන්ත්‍රාසය, කනගාටු ඉතුරුද? අනේ එවත්නි මට දැනු තේරුනේ මම හිතන් හිටියේ රහත් කියලා නේ. මම රහත් නෑනේ. අනේ මට පිටපත් වෙන්න මේ නම. ඊට බය තියෙනකොට ධ්‍යානෙ පිළිගෙන ඇත අතුරු දානවා. ඉතින් මේ ධම්මදින රහතන් වහන්සේ හිත සනසමින් කියලා මේ ස්වාමීනි බයෙන්දපා භවනා කරන්නන් අධිමානෙන්නේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කමතාන සුදුසු කියලා මෛත්‍රී කර්මස්ථානේ දුන්න මෛත්‍රී භාවනාවෙන් විපස්සනාට හැරෙන හැටි වාස දන්වා. ඒසෝ දීලා මේ ධම්මදින රහතන් වහන්සේ කාමරයට පිවිසුණා අර ගරු ස්වාමීන් වහන්සේ සක්මනක ගොඩනැගී බොහොම සුළු වේලාවකදී සීල කෙලෙස්නස මහා රහත් භවයට පත් වුණා. යම් හේතුන් ධම්මදින රහතන් වහන්සේ දා තුන්දෙනියානම් ඒ සාකච්ඡාවට මුළු ජීවිතේම හිතානින්න මම රහත් කියලා. දැදෙන්න තියෙන රහත් ඵලෙන් ලැබී අපවත් වෙන්න තිබුණා. මේ වගේ සිද්ධියක් කොතකුත් තියෙනවා. ඒක තමයි අදිමාන්නේ. තවත් එක භාෂාවක් නේ ධම්මදින මහා රහතන් වහන්සේ ඒ වගේම ධර්මදේශනාගත රජෙක්ගේ බොහෝම ප්‍රසිද්ධ රහත් කියලා හිතාගත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛ වෙන්න ගියා. අර වගේම ප්‍රශ්න 17ක් තියෙනවා. ඔක්කොම ලස්සනට පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේ අසුන ස්වාමීන් වහන්සේ කවදාද මේ එකස් අධිගමනයේ ලෝකෝත්තර අංගත්‍ය ලැබුවේ? අර තුනම අවුරුදු 70ක් වෙනවා. ස්වාමීන් වහන්සේ අභිඥා බල කුරුදුයිද? කොහොමද පුළුවන්? එහෙනම් ස්වාමීන් ලොකු පොකුණක් මලන්ද? ඒ පොකුණේ ලස්සනම ලස්සන නෙළුම් පඳුරක් මලන්ද? ඒ නෙළුම් පඳුරේ ලස්සන නෙළුම් මල් මලන්ද? ඒ නෙළුම් මල උඩ දිව්‍යාංගනාවක් මලක් සෙල්ලම් කරනවාද බලන්ද? ඒක දිහා බලනින්ද කියලා මේ ස්වාමීන් වහන්සේ කාමරයට පිවිසුණා. අර අභිඥාලාභී රහත්‍යාහිතානි කියේ ස්වාමීන් වහන්සේ මේ තමා මලාපෑල දිව්‍යාප්සරාවක් වැනි ඒ කාන්තා රූපේ බලා සිටිද්දී හතවරුද්දක් තුළ යටපත් වී තිබුණ කාමච්ඡන්දේ මතුණා. ස්වාමීන් වහන්සේ පිටුර ධ්‍යානෙ පිරුණා. මම ආසාව දරා සියල්ල අතුරුදාන් වුණා. එනිලාව තමන්ද තේරුණා තමන් රහත් නෑ කියලා. නැවතත් අර ධම්මදින රහතන් වහන්සේ සමීපයට ගිහින් කියා සිටි ඇවැතිමට පිහිටක් වෙන්නේ මං රවටිගෙන ඉඳලා තියෙනවානේ. හොඳයි ස්වාමීනි බාවෙන් දෙපා මෙන්න මේ කමතහන වඩන්න කියලා පිළිකුල් භාවනාව දුන්නා. ගත්තු සාකාරය. මේක භාවනා කරන්න කිමින් වාසේ සක්මනට ගොඩවන අර ස්වාමීන් වහන්සේ ඉරේතේනකට සුළු මුවතකදී අර වගේම මේ ස්වාමීන් වහන්සේද මහා රහත් භාවයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් කාග චරිතයි. අර මුලින් කියපු ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් දේශ චරිතයි. එනිසායි අර බය ඇති වෙන හැටියට අතමලන්ද මලාපාන්න කියේ දේශ චරිතයගේ දේශේ මතු කරගෙන බලන්දයි. කාග චරිතයගේ කාග සිටිලි පහළ වෙන හැටි බලන්දයි අර දියාප්සරා මලාපාන්න උපදෙස් දුන්නේ. ඒ ධම්මදින්න මහ රහතන් වහන්සේ වැනි පුදුම දේශනා ඇති උත්තමයි. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී බලන්නත් යටිතුරු කරනවා. හතර අපායට එන මිනිස්යන්ට කර්ම සාදා දෙනවා බහතපත් වෙන මිනිස්සු. පලංගත් උඩු කුරුකලාම දෙවියෝ බඹලෝ තේන. දෙවියෝ මම බඹලෝ බඹනුවම් තේන. එයින් මිනිස්යන් බලවත් සන්තෝෂයට පත් වෙන අකල කුසල් අනුමනුස්ස වෙන ආදිනුද. මේක පස්සේ හරවනවා සංස්කාරයන්ගේ අනිච්ච දුක්ඛ නැත ප්‍රතිලක්ෂණේ. මාර්ගඵල. කවදාකවත් ධම්මදින රහතන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගඵල නොලබා අරින්නේ නැහැ. මේ විදිහට දේශනා. ඉතින් මෙන්න මෙන්න චුන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතරතද මේ කියන අධිමාන්‍ය ඇති මුලදී මාර්ගඵල ලබා ගන්නා කියන හැඟීම ඇති පිළිසකටයි මේ ප්‍රශ්නේ නැගුණේ. චුන්ද මහ රහතන් වහන්සේ සවස සමාපත්ත සෝයෙන් වැඩ ඉඳලා හන්දෑවේ සරුවක්යන් වාසය දකින්න පැමිණ පසුතීතු වැඳ නමස්කාර කොට එකක් රස ප්‍රවාදි වෙලා ඇහැලා ස්වාමීනි ආත්මභාව ප්‍රතිසංයුක්ත වූ ලෝක tattva ප්‍රතිසංයුක්ත වූ යම් යම් දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කාදිට්ඨි 20ක් තියෙනවා. ලෝකවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටි 8ක් තියෙනවා. මේවා මේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට යෝනිසෝ මනසිකාරයෙන් මුලින්ම මෙලොව කරද්දී සියල්ල ප්‍රහාණය වෙනවාද? කොයි වෙලාවකද මේක ප්‍රහාණය වෙන්නේ කියන එක ප්‍රශ්නේ. ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියයි ලෝකවාද ප්‍රතිසංයුක්ත නාන දෘෂ්ටියෙන් මේවා මේ වැරදි හැඟීම් අපේ පුද්ගල సంతාණය ඉවත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ කොයි වෙලාවකදීද? මොනෙහි කළ පමණින් මේවා නැති වෙනවාද කියන එක ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේකට ප්‍රතිපිළිතුරක් ඉස්සලා දුන්නා. චුන්දය යම් කිසි වෙලාවකදී යෝගාවචර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නම් භාවනා කරද්දී සමාධියේ සිටි සමත භාවනාවෙන් ධ්‍යාන සත්‍ය වැඩලා විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන ප්‍රේලියට වැඩලා එළින්ම යම් තැනක යම් අරමුණක ඒකම රූප අරමුණු ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු ස්පර්ශ අරමුණු ධර්ම අරමුණු කියන කවරෝ අරමුණකදී මේ දෘෂ්ටි හට ගන්නවා නම් පහළ වෙනවා නම් සංපත් වෙනවා නම් පිහිටනවා නම් අන්නේ අරමුණු සියල්ලම මේ කම්මම නේසෝ හමස්මි නේසෝ අත්තා කිය නිසිසේ මනසිකාර ප්‍රවැත්තීමේදී පදංග වශයෙන් යටපත් වෙනවා. ඊළඟට සමාධි සිතේ ධ්‍යාන සමාධි විපස්සනා පැහැරෙන වාරයක් ගානේ විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් යට වෙනවා දෘෂ්ටි යට වෙනවා. යම් කිසි අවස්ථාවකදී සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කරනවා නම් සෝවාන් මාර්ගක්ෂණයේදී මේ කියන දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ අවස්ථාව තුනකදී මේක ප්‍රතික්ෂේප වෙනවා නිෂ්ප්‍රභා වෙනවා කියන එක පහදා දුන්නු. මුලින්ම මේක නොද කඩන් වශයෙන් යටපත් වෙනවා. ධ්‍යාන භාවනාව අදලා ධ්‍යාන බලෙන් යටපත් වෙනකොට විස්කම්බන වශයෙන් දෘෂ්ටි යටපත් වෙනවා. මාර්ගඵල ප්‍රතිලාභයේදී සෝවාන් මාර්ගයේදී මේ දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන් නැත නූපදන ඇතිවෙන ධාණය වෙනවා. ඉතින් විඤ්ඤාසි දේශනා කළා දීර්ඝ විවරණයක්. ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ මාතෘකාව ඇතුළත අපි ඉදිරිපත් කළේ. චිත්තෝත්පාද මත්තම් පිඛෝ අහං චොන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චොන්දය කුසල ධර්මයන් කෙරෙහි චිත්තෝත්පාද මාත්‍රයක් ඇති කර ගැනීමත් බොහෝ උපකාරයයි මම කියමි. කෝපන වාදෝ කායේන වාචායේ අනුවිදීයනසු. කයින් වචනින් ක්‍රියාකාරී වීමේදී කවර කතාවක්ද? ඒ කියන්නේ සිතින් යමක් ගැන කුසලයක් ගැන හිතන පමණත් බොහෝ උපකාරයි. කයින් වචනින් ක්‍රියාකාරීත්වයේදී දෙගෙන දෙන උපකාරත්වය, ප්‍රයෝජනත්වය, ආනිසංස මහාන්තත්වය ප්‍රමාණකව නැති. මුතුන්දී කලමුන්ම දේශනා කළ බොහෝම වැදගත් ධර්ම දේශනාව ඒකම ධ්‍යාන ගැන. යම් කිසි යෝගාවචරී භික්ෂුන් වහන්සේ නමක්කාරි භික්ෂුන් වහන්සේ නමක් උපාසක උපාසිකා කෙනෙක් විදේකයේ ප්‍රථම අධ්‍යානෙ වඩනවා. යම් කිසි සමත භාවනාවක එතුමා හිතනවා මම මේ සංලේක ප්‍රතිපත්තියක් නිකරන්නේ නෑ චුන්දය. ඒක සංලේක ප්‍රතිපත්තියක් නෙමෙයි, ඒක ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි. තව කෙනෙක් ද්විතීයික අධ්‍යානෙ වඩනවා. තව කෙනෙක් තෘතීයික අධ්‍යානෙ වඩනවා. තව කෙනෙක් චතුර්ථ අධ්‍යානෙ වඩනවා. ඒ ධ්‍යානලාභය හිතෙනවා මම මේ කෙලෙසුන් ධ්‍යානන, කෙලෙසුන් ගෙවා දාන, කෙලෙසුන් ප්‍රහාණය කරන සංවේක ප්‍රතිපත්තියක් මේ පුරන්නේ කියලා. නැත්නම් චුන්දය එයේ ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි. තව සමහර කෙනෙක් ආකාසානංචාතන ධ්‍යාන සමාපත්ති වඩනවා. විඤ්ඤාණංචාතන සමාපත්ති වඩනවා. ආසංඥාතන සමාපත්තිය වඩනවා. නේව සංඥානා සංඥාතන සමාපත්තිය වඩනවා. මේ එක එක සමාපත්තිය ලාභයේ කෙනෙක් සිටන මම මේ සංවේක ප්‍රතිපත්තියේ චේදිනේ වාසය කරන්න කියලා. නැත චුන්දය ඒක සංවේක ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක ශාන්ත විමුක්ති සෝය. ශාන්ත විමුක්තිය. කියලා මේ හතරකම ශාන්ත විමුක්ති බව පෙන්වනවා. මෙන්න මේ විදිහට ලෞකික ධ්‍යාන සමාපත්තිය අටක් තියෙනවානේ. අෂ්ට සමාපatti මේවා සංලේක ප්‍රතිපදාවට උපකාරී වෙනවා විනා සංලේක ප්‍රතිපදාව නොයි. එයින් කෙලෙසුන් විස්කම්බන වශයෙන් යට වෙනවා. නමුත් කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් උපන්නේ නැහැ. එනිසා චුන්දයේ මෙන්න මේ විදිහට ප්‍රතිවිසින් හිටින්නට ඕනේ. සංලේක කරන්නට ඕනේ. කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕන කොහොමද කියලා කරුණු 44ක් දේශනා කළා. මේ කර්ම 44 අපට තා වැඩගත් වෙනවා. දැන් අපේ බෞද්ධයෝ උදේවස 500 සමාදම් වෙනවා. සමාස පොය 800 සමාදම් වෙනවා. දසසිල් සමාදම් වෙනවා. එවාගෙම දැන් උපසම්පන්න භික්ෂු මහන්සියලා අතරේ කෝටියක් සංවර සීලයක පිහිටා සිටිනවා. සාමණේර පිරිස සාමණේර දසසිලයක පිහිටා සිටිනවා. සේකියා ශික්ෂාපද 75ක් විතර භාවිතා කරනවා. මේ එකක් එකක් ගානේ සමාජයේ సంతානයේ පිහිටාසිතීමක් තියෙනවා. ඒ කියන්නේ සීලයේ සමාදන් වූ අය ඒ සීලයේ පිහිටාසිතනවා. ඒ පිහිටාසිතින්නේ ඒ සම්බන්ධව සමාජයේ ඡන්දයක්, චිත්තයක්, වීරියක්, විමර්ශනයක් තියෙන නිසායි. බලවත් ඡන්දය තියෙනවා මේ සීලය මම රකින්න ඕනේ. බලවත් චිත්තයක් තියෙනවා මම මේ සීලය රකින්නෙමි. බලවත් වීරියක් තියෙනවා මම මේ සීලය උත්සාහයෙන් රකින්නෙමි. බලවත් ප්‍රඥාවක් තියෙනවා මේ සීලේ නොරැක්කොත් මේ ආදීනම රැක්කොත් මේ ආනිසංසය ඇති බව දැනගෙන ඒ සීලේ පිහිටා සිටිනවා. ඒ වගේම මේ සීල කරුණු 44 බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජන දෙනවා. තමන්ගේ ජීවිතයේ තිතා වැදගත් කරුණු 44ක් මෙතන අදිස්ථාන කරන්න තියෙනවා. දැන් අපි සමාරයේ හිතන්න පුළුවන් එක දවසක් 500 සමාදන් වුණා. මුළු ජීවිතේටම ඇතිනේ ඒ කියන්නේ කඩේ නැත්තම් මුළු ජීවිතේටම ඇති කියලා සමාධි හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේක තේරුම. සීල සමාදන් වීමේ පින එකක්. සීල ආවර්ජනා කිරීමෙන් ලැබෙන පින කා විශේෂයි. සීල සමාදන් වීමේ පින සමාදාන අර්ථයෙන් සීලයක්. සීල නිවි කිරීමේද ලැබෙන්නේ අනුස්සති සීලයක්. ඒක නෙමෙයි සීල අනුස්සති කියලා. ඒක බහවනාවක්. දැන් අපි තිසරණය ගන්න. තිසරණය ගත්තා උදේ. ගත්තා හවස. ඉතින් එච්චරයි. නමුත් අපි දවසේ සෑම විටම තිසරණය නිතර නිතර හිතින් කියවනවා නම් අපි බුද්ධ ආනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කඩුවරනවානේ. ඒ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ හිතන්ද බුද්ධ ආනුස්සති භාවනාව. ඉතින් මේක අපේ සිත ගලන ගංගාවක් වගේ ගලනවානේ. ඒ ගලන සිතට මේ කුසල් අරමුණ දීගෙන තියනවා නම් අතරක් නෑර අපේ සිත නිතරම බුද්ධ ගුණ අරමුණේ නිතිතන්නේ ඒක බුද්ධ ආනුස්සතිය. සරජේන ධම්මං සරණං ගච්ඡාමි කියන මේ පදේ අපි කියනවා සමනන්නේ නැවත නැවත නැවත අපේ සිත ආවර්ජන කරන. සියවර දහස්වර දසදහස්වර. එතකොට මොකද වෙන්නේ? අපේ සිත නිරන්තරයෙන් ධර්ම ගුණ අරමුණේ සතිය පවතින ධම්මානුස්සතිය. සංඝං සරණං ගච්ඡාමි අපි නිතර නිතර හිතනවා නම් සිය දහස්වර අපේ සිතර මෙතර සංඝ ගුණ ආවර්ජන වෙනවා. සංඝ ගුණ කෙරෙහි සිහිය තියෙනවා. ඒක සංඝානුසති භාවනාවක්. එවගේ පානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක නැවත නැවත සියවර දහස්වර දසදහස්වර සිතේ දවස පුරා සිහි කරනවා. සිහි කරන්නේ සිහි කරන්නේ ඒ සික්ඛාපදේ අරමුණු කරගත්ත කුසල චිත්ත වීත තේලි තේලි තේලි පහළ වෙනවානේ. අපේ සිත නිතරම සීලයක පිහිටාගෙන සීල අනුස්සතියක පිහිටාගෙන පවතිනවානේ. අපේ හිත නිතරම පිරිසුදු වෙනවානේ. මෙන්න මෙහෙම ඒ පංචශීලයේ හෝ වෙනස් සමාදන් වන සීලය අතරක් නෑර නිතර නිතර නිතර ආවර්ජනා කිරීම අවශ්‍ය වෙනවා. ඒකින් අපේ සිතේ භාවනාමය පිනක් වැඩෙනවා. සීල සමාදානයේ සීලයයි ආවර්ජනා කිරීමෙන් වැඩෙන්නේ භාවනාවයි. මේ භාවනාව කියන එක මේ තරම් සරලයි. මේ තරම් ප්‍රයෝජනවත්. මේ තරම් ක්‍රියා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්, පවතින්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි බුද්ධ ශාසනයේ මුල් පියවරේ තම මනසට සැපදෙන ශාසනය කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ මුල් පියවරේ තම සිතට සැප දෙනවා. සිතට නපුරු සිතිවිලි දෙන්නේ නැහැ. සිතට නරක සිතිවිලි, කෙලෙස් සිතිවිලි, අයහපත් සිතිවිලි දෙන්නේ නැහැ. බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හැම වෙලාවෙම හිත පිරිසුදුයි. දයාරංග මිනිරුණාත් වගේ පිරිසිදුන් තියාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ උපදේශ හරියට ගිනකතා අතරක් නැර සිහි කිරීම. මෙන්න මේ වාගේ තමයි සංවේක සූත්‍රයේ තියෙන උපදේශ මාලාව. මේක අපි සිතට ගන්නලා දිනවා. මේක ලියාගෙන ඒ කටපාඩම් කරගෙන නිතර නිතර හිතින් කියවන්න වටිනවා. ඒ මොනවද? ඉබතනවෝ චුන්ද ඒවං සල්ලේ කෝකරදීයෝ. පරේ විනිසකා භවිස්සන්ති මම සම්විසකා භවිස්සාමාතේ සල්ලේ කෝකරදීයෝ. මේ කල්යේ නිත. චුන්දයේ අන් සත්‍යය ඒ කියන්නේ නුවණ මදි එන්නත්තන් සම්මාදිට්ඨිය නැති අන් අය සත්‍ය හිංසාව කරන මම කරන්නේ සත්‍ය හිංසාව කළොත් ඒවයි දකුණුවත මත අප්‍රියයි මම සත්‍ය හිංසාව කරනවා නම් මමත් ලෝකයන් නැත් අප්‍රිය වෙනවා මම සත්‍ය හිංසාව කරන්නේ නැහැ කියලා ස්ථිරව පිළිතනවා පරි පානාති පාති භවිස්සන්ති මයනත් පානාති පාතා පතිරම නීති සංයෝග කරමි මේ ලෝකයේ නුවණ මදි සම්මාදිට්ඨිය නැති තින්පව් නොදන්නා අය ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කරනවා දකුණ කොට අහන කොට මට හරි අප්‍රසන්නයි. මම ප්‍රාණඝාත කරනවා නම් මම ලෝකයේ ජනතාවට නැමෙන තුන් අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම ප්‍රාණඝාතෙන් වළකින්නේ කියලා දැඩි මම ඒ වගේ අන්සතු දෙය පෙර ගතහොත් මමත් ලෝකයේ තරේ අබ්‍රාහ්මචාරී භවිෂාන්ති මෛනික බ්‍රහ්මචාරී භවිෂාමාති සල්ලේකෝ කරණියෝ ලෝකේ නෝනමාදි පුජ්‍යලයෝ තින්පව් අබ්‍රාහ්මචාරීව ජීවත් වෙනවා අශ්‍රේෂ්ඨ චර්යාවෙන් ජීවත් වෙනවා ඒක දකින්නකොට අහනකොට මට ප්‍රසන්නයි මමත් අබ්‍රාහ්මචාරී කෙනෙක් වුණොත් මමත් දෙවත ප්‍රසන්න කෙනෙක් වෙනවා හැබැයි චාරී කෙනෙක් වචනේ තේරුම් 12ක් තියෙනවා ධාතුතු විවාහපත්තු අඹ සමයෙන් ඉන්නවා නම් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න දෙන්නේ නැති අපි එතන තියෙනවා බ්‍රහ්මචාරියාව ස්වාමියාට කියනවා සෝදාර සන්තෝෂය කියන බ්‍රහ්මචාරියාව. තමාගේ භාර්යාව ඉක්මවා යන්නේ නැහැ. බිරිඳට කියනවා පතිවරුතාව කියලා බ්‍රහ්මචාරියාව, ශ්‍රේෂ්ඨචාරියාව. තමාගේ ස්වාමියා හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ ගිහි ජීවිතේ ගත කරන්නන්වත් තියෙනවා බ්‍රහ්මචාරියා අර්ථය. ඒකත් මේ ශීලයට අයිති. එතකොට මේ වාගේ ස්ථීර වශයෙන්ම බ්‍රහ්මචාරී ජීවිතේ ගත කිරීමත් ඉතා ශ්‍රේෂ්ඨයි. මේසේ නම් අසවාගේ සෝදාර සන්තෝෂය ප්‍රතිඋත්සාහයෙන් ගුණ ආරක්ෂා කිරීමත් බ්‍රහ්මචාරී ජීවිතයේ ඇතුළත් වෙනවා. ඊළඟට පරේ මුසාවාදී භවිස්සන්ති මයනෙත් මුසාවාදා ප්‍රතිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරදී. මේකේ අනිත් සත්‍යෝ කම්පලාදා නැති, මොලෝසන්ව පිළිගන්නේ නැති, නුවණනාදී සම්මාදිතේ නැති අය බොරු කියන. ඒකම තාප්‍රසන්නයි. මම බොරු කියනවා නම් තම ලෝකේ මනවතුන් අප්‍රසන්න වෙනවා. දෙවියන් තවමා පිළිකුම් වේදවා. මම බොරු කියන්නේ නැහැ කියලා බොති ප්‍රතිසේ එින් අදිස්ථාන කරගන්න. මේ වාගේ පරිය පිසුනා වාචා භවිසන්ති මයමෙත් පිසුනාය වාචා ඨටිරත භවිසාමාති දෝකේ බොහෝ දෙනා කියලාම් කියනවා. කියලාම් අහනකොට මට හරි අප්‍රසන්නයි. නමස් කියලාම් කියනවා නම් තම ලෝකේ මනවතුන්ගේ අප්‍රිය වෙනවා. එනිසා මම කියලාම් කියමින් අලකින් නෙමෙයි කියලා දැඩිසේ අදිස්ථාන කරනවා. තනේ පරිසාර වාචා භවිසන්ති මයමෙත් පරිසාර වාචා ඨටිරත භවිසාමාති දෝකේ බොහෝ දෙනා කිසිම අනුකම්පාවක් නැතු නපුරු වචන කියන සරපරිස වචන කියන ඒක අහනකොට මට අප්‍රසන්නයි. මම පරිස වචන කියනවා නම් මම නෝලුවේ නැනෙතොන්ද දෙවියන්ද බක්මයන්ද තම අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම පරිසබස් කියමින් අලකෙන්නේ අදිෂ්ඨාන කරගන්න. තරේ සම්පප්පලාපී භවිසන්ත මයමෙත් සම්පප්පලාපා භවි පටිරිතා භවිසාමාති. ඒ කියන්නේ මුලෝක පරලෝක වැඩක් නැති නිෂ්ඵල වචන බොහෝ දෙනා කතා කරනවා. ඒක අහනකොට දකිනකොට මට අප්‍රසන්නයි. මමත් නිෂ්ඵල කතා කරනවා නම් දෙදෙනවා නම් මමත් ලෝ මනවතුන් අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කලෙකත් නිෂ්වචන නොකියන්නේ නේ කියලා සංවේගයෙන් අදිෂ්ඨාන කරනවා. පරේ අභිඥාන භවිසන්ති මයමෙත් අනභිඥාන භවිසාමාති. ඒ කියන්නේ අන්සතු දෙයක ආශා කරනවා බොහෝ දෙනා. අන්සතු දෙයක ආශා කරනකොට අපට ඒක අප්‍රසන්නයි. මම අන්සතු දෙයක ආශා කරනවා නම් මම ලෝකයේ ජනතාවට අප්‍රසන්න වෙනවා. මම අන්සතු නූපතක් කරන් දෙයකටවත් ආශා නොකරන්නේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. පරි ව්‍යාපන්නිචිත්තා භවිසන්ති මයමෙත් අව්‍යාපන්නිචිත්තා භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා නිතර ක්‍රෝධයෙන් වෛරයෙන් පළිගන්නා චේතනාවෙන් ප්‍රතික සංඥාවෙන් කුතුහල කුතුහල ඉන්නේ. මේක දසුණු කොට අහන කොට හරි අප්‍රසන්නයි. මමත් ඒ වගේ ව්‍යාපාද බහුල කෙනෙක් නම් මමත් බොහෝ සමනගතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම කිසි කලෙකත් තරහක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් ප්‍රතික සංඥාවක් නැතුව මෛත්‍රී සිතින් වාසය කරන්නේ කියලා සල්ලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්න. තරේ මිච්ඡාදිත්‍ති භවිසන්ති මයමෙත් සම්මාදිත්‍ති භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා කරුණාකල පිළිගන්නේ, මනෝතරලෝ පිළිගන්නේ, කුසල් අකුසල් පිළිගන්නේ නැහැ. මේ නානාවෙද දෘෂ්ටියෙන් කපලියගෙන වෙලීගෙන. මේවා දසුන ගතානුවත අප්‍රසන්න. මමත් ඒ වාගේ දෘෂ්ටිගතක අන්තවාදී වේකෝ නනවත් ලෝකයට මම අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසිකලෙකත් වැරදි දෘෂ්ටියක් පිළි නගන්නේ මේ සදා සම්මාදිට්ඨිය පිළිපා සිටින්නේ කියලා සම්මේක වශයෙන් සිතේ දැඩි අදිෂ්ඨානයක භාගයන්. තවෙ නිස්සා සංකප්පා භවිසන්තු මයමෙත් සම්මා සංකප්පා භවිසාමාති. ඒ කියන්නේ සෑම දිනම මේ ස්නේහිතින් මුත්‍රා විකාරක හිතයි. කාම විකාරක, ව්‍යාපාද විකාරක, විහිංසා විකාරක. මේවා අහනකොට දකිනකොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ මිත්‍යා විකාරකෝලෙන් හිතුවත් මම ලෝක අප්‍රසන්න වෙනවා. එනිසාමත මෙලෝතල යිතසෝතිනිසේ මම නික්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, ඇත්තෝත්ථන්නේ කියලා සංලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්නවා. තරේ මිච්ඡා වාචා භවිසන්ති මයමෙත් සම්මා වාචා භවිසාමාති. ඒ කියන්නේ මොවැසි ජනතාව නිතරම මිත්‍යා වචනම කතා කරනවා. මුසාවාදය, කුසම වචනේ, පරිස වචනේ, සම්පප්පලාපය. මේවා හැම විටම ඉතිරිය පැතිරිය ඒ වගේම යදී. ඒවා දකිනකොට අහනකොට අපට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වගේ හිතුවොත් මම ලෝකයේ නැනවතුන් අප්‍රසන්න වෙමි. නිසා මම මිත්‍යා වචනේ ගැලපෙලා සත්‍ය වචනම, සමගියන් ලග්න වචනම, නිහිර වචනම, සාර්ථක වචනම බොළ වැඩදායක වචනම කතා කරන්න කියල සංවේක වශයෙන් අදිෂ්ඨාන කරගන්නවා. එවාගේම පරේ මිච්ඡා කම්මන්තා භවිසන්තුමා මේ කුසම්මා කම්මන්තා භවිසාමා මේ ලෝකේ මිනිස්සු ප්‍රාණඝාත අදත්තා දාන කාමෝත්ථාචාර කියන මේ මිච්ඡා කර්මාන්ත වලින් කය යොදවන ඒක දකින්නට අහන්නට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ කයින් හේත් කරන අකුසල කරනවා නම් මම ලෝකයෙන් නැනවතුන් අප්‍රසන්න වෙනවා කමනාක් නෙමෙයි බලව පරාජයටපත් වෙනවා. නිසා මම සමතල්දිමේ සම්මා කම්මන්ත වශයෙන් මේ අකුසලයන්ගෙන් වෙන්නේ කුසල ක්‍රියාවන් වෙන මගේ කය හසුරයන්ගෙන් බදිසේ අදිස්ථාන කරගන්න. එවාගේම දරේ උච්ච ආජීව භවිසන්ති මයනිත සම්මා ආජීව භවිසාමාති අන්‍ය සත්‍යෝ කියන්නේ කොයි හරි විදිහකින් වැරදි ජීවිතාවෙම ජීවත් වෙනවා. වැරදි ජීවනෝපායෙන් ජීවත් වෙනවා. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන් ආදී වශයෙන් අකුසල කර්ම වලින් ජීවත් වෙනවා. ඒක දකුණ ගහන කොට ලෝකෙම අප්‍රසන්න භාවයක් වෙනවා. මමත් ඒ වාගේ වැරදි ජීවිතාවකින් ජීවත් වෙනවා නම් මටත් ඒ වාගේ මේවට ජනතාවගේ අප්‍රසාදයේ ලක්ෂණ සිද්ධ වෙනවා. ඒ නිසා මම සිතිකලක මිත්‍යා ආජීවයකටපත් නොවේ සම්‍යක් ආජීවෙන් ජීවත් වෙන්නේ කියලා දැඩිකර දිස්ථාන කරගන්නේ. ඒ වගේම හරේ මිත්‍යා වායාම භවිසන්තු මයනෙත් සම්මා වායාම භවිසාමාති. මේ ලෝකයේ බොහෝ දෙනා අකුසල කර්ම සඳහාම අකුසල ක්‍රියා සඳහාම වෑයම් කරනවා. අකුසලම පුරවන්න වෑයම් කරනවා. ඒක දකින්නකට අනුගත අපේ ලෝකන ධාතුවක්. මමත් මේ වාගේ අකුසල කර්ම සඳහාම වෑයම් කරනවා නම් වීර්ය කරනවා නම් තමයි මනසෙන් අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම සෑම කල්ලිම කුසල ක්‍රියාවන් සඳහාම වීර්ය වඩන්නේ කියලා අදිස්ථාන කරගන්නවා. හරේ මිච්ඡා සතිය භවිසංකමය මෙත් සම්මා සතිය භවිසාමා. මේ ලෝකයේ බොහෝ මිනිස්සු හැමතැන මිච්ඡා සතියෙන් නරක දේවල් සිහි කර කර ඉන්නවා. කල අකුසල සිහි කර කර ඉන්නවා. කරන්නේ තියෙන අකුසල සිහි කර කර ඉන්නවා. නානා ප්‍රකාර අයහපත් දේවල් සිහි කර කර සමාගේ වටිනාකම අපිරිසිදු කර ගන්න. නමුත් මම සම කල්දෙම සමාගේ సంతානයේ විශේෂිත 15 වෙනි හැටියට සිටියේ හසිරෙමින් සම්මා සතිය වඩන්නේ මෙසේ අදිස්ථාන කර ගන්න. පරේ මිත්‍යා සමාධි භවිසන්ති මයනිත්‍ය සම්මා සමාධි භවිසාමාති. ලෝකේ බොහෝ දෙනා අයහපත් මාතේක සඳහා සිටේ ඉඳගත් වේලදම ප්‍රාණඝාත කරන්නේ රාජ්‍ය මදා සාදාන කානිච්චාචාර හැම අකුසලයක් කරන්නේ සමාජයේ සිටී බොහොම සංවර බවක් තෝර ගන්න. ඕනෑම බරපතල අරදා සංගලා ගන්න සංවර වෙනවා. ඒ සංවර වීමද කියන මිච්ඡා ඥානෙ. දැන් මේ විෂම අවියවද නිස්පාද ඔක්කොම මිච්ඡා ඥානෙ කරන දේවල්. ඒ සම්බන්ධ නුවණ වශයෙන් හිතරෙන්නේ මෝහය. මෝහයේ විකාරකේ ලෝභය ආදී චෛසික ධර්ම හයක් තියෙනවා ඥානයට හුරු වැඩ කරන. ඒ වා තමයි මේ විදිහට ඥානෙ හැටියට තේරෙන මිච්ඡා ඥාන. නමුත් ඒකේ තියෙන ආදීනව සලකා මම සමේතම මේල සම්‍යක් ඥානෙ, සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ වැඩි නැහැ හැටියට අදිස්ථාන කරගන්නේ කියලා අදිස්ථාන කරගත්තේ කියන. ඊළඟට පරේ තේමනෙද්ද පරේක්ෂා භවිසන්ති මයමෙත්. ඊගද තේමනෙද්ද භවිසාමාති. බොහෝ සත්ත්වය හැම විටම කලකල ජීවත් වෙනවා. සීල නිද්දේ කියන්නේ ඇලිමලි ගැතිය. කුසල් කරන්නේ ඇලිමලි. ඒක දැක්කාම තමන් අදිස්ථාන කරගන්නවා මම සමකල්ලිම සීල නිද්දේ යටපත් කරමින් සිත ආලෝකින් පවත්වා ගන්නවා කියලා. පරේ මිච්ඡා විමුක්තිය භවිසන්ති මයමෙත් සම්මා විමුක්ති භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා ධ්‍යානයක් ලැබීම ලොකු නිවනක්. කාම සම්ප්‍රාප්තියෙන් ලොකු නිවනක්. දිව ලෝකේ තියාම ලොකු නිවනක්, බඹලෝ යාම ලොකු නිවනක් කියලා එතන ඒක මිච්ඡා විමුක්තිය. ඒ වගේම වැරදි සංකල්පනා පිළිවෙල ලැබෙන විමුක්තිය මිච්ඡා විමුක්තිය. නමුත් ඒක සැබෑ විමුක්තිය නම් සදාංග වශයෙන් කෙලෙසුන් යට කිරීම, විස්කම්බන වශයෙන් කෙලෙසුන් යට කිරීම, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් කියන මේ විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. මම ඒ සම්මා විමුක්තියම පිළිගැනීමට යෙදීමට අදිස්ථාන කරගන්නේ. අනේ උද්දකා පරිසංකමානේ සම්බුතා පරිසාමාති. ඒකෙන් ලෝකයේ බොහෝ සත්ත්ව නිතර විසිරුණු සිටින්න ඉන්නවා. විසිරුණු සිටින්න නිසා කිසිම සමාජයක් නැහැ, සංසද් බවක් නැහැ, නුවණක් ලැබෙන්නේ නැහැ. මේක ආගෙනව දකිනුම්මම නිතර සමාධිමත් සිතක් ඇති කරගන්න සදිස්ථාන කරගන්න. ඒ වගේම පරිේ මිච්ඡා විචිකිච්ඡා පරිසංකේ මයමෙත සින්නු විචිකිච්ඡා පරිසාමාති. මේ සත්‍යයේ නිතර සැකේ වාසය කරනවා. තාත්තා දරුවන්ගෙන සැකයි, දරුවෝ තාත්තාගෙන සැකයි, අමුසමියන් ඕදෙන්ගෙන සැකයි, සතනාදිගෙන සැකයි, හැම පැත්තෙම සැකයි. මේ සැකයේ අසාකාරයක තිබෙන බුදු ධර්මයේ, බුදු ධම්ම සංග තුනුරුවන්ගෙන සැකය ආදී වශයෙන්. මේ සැක සංකා ඇති වෙන්නේකට කවදාකවත් මුලන් මගකට සිහි කෙන්න පුළුවන් කමක් නෑ. මෙලව දිනුවක් සිදෙන්නේ. ඒක නිසා හැම වෙතම විසක වෙන්නට සමාන වෙන විත්තර වෙන්නට ඕන. විසක වෙන්න තමන් අදිස්ථාන කරගන්නවා. එවාගෙම කෝද උසනා මක්ක පලාස විස්සා මච්චරිය මායා සාතේය සම්බ අතිමාන කියන මේ සා ජීවන ධර්ම දෙකේ ගුණ පහක් තියෙනනේ 10යි. ඒක සසක් ගානේ අදිස්ථාන කරගන්නවා. කෝදේ කියන්නේ දෙතේම උපනායකනි බද්ධ වෛරේ මක්ක කියන්නේ අනුගේ ගුණමකුකම පලාස කියන්නේ අනුගේ ගුණමකා තම විදග්ධාහේත සමසම එකින් එක දෙකින් එකට කියන උපතේක කියන එවාගේ මායා කියන්නේ නැති ගුණ ඇඟවීම සාතේ මායා කියන්නේ සියලු අගින සංගවීම සාතේ කියන්නේ නැති ගුණ ඇඟවීම සම්බ කියන්නේ ගුණයක මනමන බව අතිමාන කියන්නේ අධික මාන්නය මේවා එකක් එකක් ගානේ සිටිසික අදිස්ථාන කරගන්න. එවාගේම සමුදිරත බුද්ධක එන දුර්වක බව වැඩි කියන්නේ බොනෝ කියන්නේ බුදු උතුමන්ද සීකරුකමක් නෑ. ආවාදයක් දුන්නාම යරිදි ලෙස පිළිගන්නවා. ඒකත් දුර්වක බවක්. එයින් තමයි වැලකෙන් අදිස්ථාන කරගන්න. පාප මිත්‍ර අයහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීම වැලකෙන්න. සමන්තතා ඒ වගේම නිතරම කුසල ක්‍රීමේ ප්‍රමාදය දෙයින් වැළකෙනවා. අශ්‍රද්ධාව ඒ වගේම අහිංසකයේ අනිත්‍යත්වයේ අවිපස්සිතතාව විචිත බව එළමෙති නැති බව වගේම ප්‍රඥාව නැති බව මේ ධර්ම හතක් මෙතන තියෙනවා. එකක් එකක් ගන්න තමයි අදිස්ථාන කරගන්නවා. ඒ වගේම අන්තිමේ තියෙනවා සංගෙති පරාමාසී ආදාන ගාහි දුක්පටිස්සග්ගී මේ ලෝකයේ බොහෝ දෙනා සංගෙති පරාමාසී සමාගත දෘෂ්ටිය හඳුන්ව අල්ලගන්නවා ආදාන ගාහි බොහොම ගැඹුරට කුණ්ඩීල අග්‍රහණයෙන් අල්ලගන්නවා කුණ්ඩලගේ කටට යමක් අහුනාම ගොදුරක් ගලවන්න බෑ එවාගෙම දුක්පටිස්සග්ගී මේ ලෝකිකින්වත් එකක් හරින්න බෑ ඒවා බොහොම අහිතකර දෙයක් එනිසා තමන් හිතා ගන්නවා අසංගෙති පරාමාසී අනාදාන ගාහි සුප්පත් මිසබ්දී සමාගන්න යන්තික තීරණයක් බැදලස ගන්නේ නැහැ නැලවෙත් ඥානවන්තේ කාරණා පහදා දෙනකොට පහසුවෙන් එක අත්හැරෙන්න සමත් වෙනවා ඒ වායේ අන්තිත යන්නේ නැහැ මේක සමාගේ ජීවිතයට හේතුව මෙන්න මේ කාරණා 44 දැන් මේ පාලි පාඨක් කියතියදී සමාන වචන සිංහලෙන් කියවා මතක සබා ගන්නවත් බැරි සමාරයව පාලි පාඨයෙන් කියන වල ප්‍රේමික දේශනානි හිතුවත් එක්තරා ප්‍රමාණිකට හරි මතක තියාගන්න පුළුවන්. දැන් මේ තේලියේ භාවනා වගන්තිකට අපිට උදන්න පුළුවන්. භාවනා වගන්තිකට උදලා පිටිනුකට එකිනෙකට අදිස්ථාන කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ඇති කරගන්න ඕනේ. ඒකට මෙතෙන් දෙකේනවා කාරණා පහ. මේ පළමුවෙන් කියන්නේ සංවේකවත් වූ බබිත අදිස්ථාන කිරීමනි. ඊළඟ චිත්තයත් ආදලා තුන් චිතනවා. මම අනිසකලෙමි. මම ප්‍රාණඝාතන වලින් දෙන්නේ මම අදින්නාදානේ වලින් දෙන්නේ මම භක්මචාරී වෙන්නේ මම සත්‍යවාදී කියන්නේ මම සීලම් වශයෙන් වලින් දෙන්නේ එකක් එකක් ගානි සිටිනවා තව කලින් ක්‍රියාකාරී වෙන්නේ නැහැ නමුත් ඒ සිටින එකක් සමාත ලෝකේ පිටවද විසකව තියෙනවා පිරිනේ කාරණේ කියනවා පරිස්සමන පරියාය කියලා දැන් යම්කිත දුර්ග මාර්ගයක් තියෙනවා විසම මාර්ගයක් තියෙනවා මෙයායති මාර්ගයක් තියෙනවා අනතුරුකයිත මාර්ගයක් තියෙනවා ඒකෙන් වැලිකලා අනතුරු නැති කාලයකට අපි යනවානේ එවාගෙම යන්තික දඟකින් හතර වෙන ප්‍රතිතලදී අයහපත් ප්‍රතිතලවා තියෙනවා ඒ යන් වැලිකී යහපත් ප්‍රතිතලකින් හතර යනවානේ අන්න ඒ වගේ මේ විහිංතාව ප්‍රාණඝාතාදී කර්ම 44 සමාස අයහපත් මාර්ගය එයින් වැලිකී සිටීම යහපත් මාර්ගයක් බව දැනගෙන එයින් ඒ අනුගමනය කරනවා හතරෙනි කාර්යය කියන උපරි භාව පරයය කියලා. ඒ කියන්නේ යම් කිසි විදියකින් සමා මණ්ඩේරියේ සිටියන මණ්ඩේරියේගෙන තවත් මණ්ඩේ ඉරිසිතුනේ උසවාගෙන ගොඩ තියන්න බෑනේ. ඒ වාගේ සමා සීකාකාරීව දෙගෙන තවත් සීකාකාරීකුනේ ගොඩ ගන්න බෑනේ. සමා මත්යන් පානය කරන්නෙක් මත්යන් පානය කරන්නක ගොඩ ගන්න බෑනේ. ඒකසා සමන් සමා ගොඩ වීගෙන මේ කියන කාර්ය 44 න් අයහපත් 44 න් වැලකී ගොඩ ඇරිලා තවත් පැහැදිලිව ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන උපරි භාව පරියාය කියලා. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණය අරිනිබ්බාන පරියාය. මේක තමයි වැඩගත් පොළවර කාරණේ. ඒ කියන්නේ සමාජයේ සංකාමයේ මේ අකුසලයන් සිද්ධ වෙන යන්නේ හේතු ධර්මයන් තිබුණනි හිංසාව කරන්න යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන සමුච්ඡේද කරමි. ප්‍රාණගත කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරමි. ඒ වගේම අයහපත් කර්ම 44ම සිදුවෙන එක එක ක්ලේශයන් ප්‍රතිදාහණය වෙන හැටියට වෙනසෙන් ප්‍රහාණය වෙන හැටියට සමාජයේ සංකානයෙහි අර උසස් ගුණ රෝපණය කරගන්න. ඒක තමයි සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව තුළින් මේ ක්ලේශයන් නිෂ්කම්බන වශයෙන් වැඩපත් වෙන. නිෂ්කම්බන කියන්නේ බොහෝ වේලාවක තෙන්නේ නැහැ. බොහෝ වේලාවක තෙන්නේ නැහැ. බුදුසමක් වශයෙන් කියනවානේ දිනි මැලයක් ගහපු තැන දින්දර නිලලා ගියත් ඒ රස්නේ තියෙනවානේ. රස්නේ කියන එකෙන් කුහුඳියෙක්වත් එතන අඩිය කියන්නේ. ඒ වාගේ ධ්‍යාන සමාපත්ති ලාභී කෙනෙකුගේ සිතේ ධ්‍යානෙ නැගී සිටින අවස්ථාවේදී මේ අකුසල සිතිවිලි එන්නේ නැහැ. නීවරණින්නේ ඒවා දෙතන දුෂ්කම්බල කියලා. සමුච්ඡේද කියන්නේ දැන් මේ විපස්සනා භාවනා වඩලා වඩලා යම් වෙලාවක මාර්ගඵල ප්‍රතිලාභ වෙනා නම් ඒක සමුච්ඡේද. සමුච්ඡේද වුණාම කවදාකවත් නැතේ ක්ලේශයන් සිතේ පහළවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන්දමහරහතන් වහන්සේට මේ කියන ක්‍රම පහතම සංවේක ප්‍රතිපත්තිය පෙන්නනවා. විශල බැදී අදිස්ථානයේ කිරීම ඊළඟ සිතක් පාල කර ගැනීම ඊළඟට ඒ අකුසලයන්ගෙන් මගහැර යන ආකාරය ඒ අකුසලයන්ගෙන් ගොඩවන ආකාරය ඒ අකුසලයන් ප්‍රහාණය කරන ආකාරය කියන කර්ම හතරකට කර්ම පහක් දේශනා කළා. මෙතන සඳහන් වෙනවා මෙතන සම්දිස්ථාන පහක් තියෙනවාය සද 44ක් තියෙනවාය මේ සංවේක සූත්‍රාන්ත බොහෝම සාගරූපම ගාම්භීර දේශනාවක් ඇතුළේ අන්තිමට දේශනා කළා. සිංහරේ සිංහ මහ රහතන් වහන්සේගේ ප්‍රශ්නයට බොහෝම ලස්සනට ලැබෙන මේ පිළිතුරාණිය සමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට ඒ අනුව කරුණ පහදා දෙමින් අර අදිමාන්නේ සිටිය ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට නියම සත්‍ය ආબોධ කරවා දුන්නා. ඒ ශිෂ්‍ය පිරිසට අප්‍රමාදව ඒ භාවනා කර්මස්ථාන නිසිතේ වැඩලා අර මෙලදී මාර්ගඵල ලැබියා කියන හැඟින් අත්තර දාලා මෙම වශයෙන්ම ධ්‍යාන මාර්ගඵල ලබාගෙන කෙලෙසින් නැසා කෙලෙසින් ජයගෙන සතර ජයගෙන අජරාමර සාන්තෝ අමා මහ නිවනට පත් වුණා. ඒකත් මෙන්න මේ දේශනාව මධ්‍යම නිකායේ මූල සම්මාසයේ පළමු වර්ගයේ මූල කාරියාවේ වර්ගයේ අතින සූත්‍රයයි. විශේෂයෙන් මධ්‍යම නිකායේ සෑම සූත්‍ර ධර්මයක්ම භාවනා කර්මස්ථානයට අදාළවයි කියන්නේ. මේ දේශනාව සමාත ගාම්භීර වගේ තේරෙන්න පුළුවන් තේර නැති කාරණාවක් ගොඩක් කියෙන්න නමුත් මේවා නැවත නැවත ඇසීමේ ප්‍රයෝගයෙන් සාකච්ඡා කිරීමෙන් තේරුම් ගැනීම උත්සාහවන්ත වෙමු. එනිසා මේ දේශනාවේ පිටන දැන් කියවන නිසායේ දේශනා තුන ග්‍රන්ථ අධ්‍යයන වල දකින් තියෙනවා ඒක කියවලා බලන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී සරියත් මහ රහතන් වහන්සේගේ සහෝදරතුමෝ කියන දෙන්ද මහ රහතන් වහන්සේගේ චරිතය ප්‍රදානයේ පිටින් සාකච්ඡා කළා. ඊළඟට අභිමානික ස්වාමීන් වහන්සේලා දෙනමක් ගන්න කරුණු කියුණා. ඊළඟට මේ කරුණු 44ක් පිළිබඳ අධිකාරණ ඉදිරිපත් කළා. මේවා කියන්නේ සියල්ල සම්පූර්ණ කරගන්නම් තය දානක දේශනාවක් ඕනේ වෙයි. නමුත් මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අපි විශාල කුසලයක් අත්පත් කරගත්තා. සුදු සමන් දීමෙන් විශාල කුසලයක් ශ්‍රාවක පුරුෂත්වයක් අත්පත් කරගත්තා. මේකා සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලෝක අපරස්තර දාතු කුසලයේ සම්බුද්ධ ශාසන ප්‍රතිපදිත කුසලස වේලා එවැගේම සම්බුද්ධ ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලාට දීර්ඝාස වේලා එවැගේම මේ කුසලානි සංකේ සම්බුද්ධ ප්‍රඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ හිතාහිත නදා සෑම සත්නතුලේ මේ පුරා සම්පත්තිනස වේලා මේ ධර්ම ශ්‍රවණය කළ කුසලානි භාවින් සෑම පුණ්‍යතුන්ට මෙලෙස ඇති සකලාන්තදාය සරුවේ පද්දරයන් වාර්මේ වේලා ආරක්ෂාව සුඛ සාන්තිය සැලසේලා සතරාර්ථාධික කාලයක් දීර්ඝව ලැබේලා කායික මානසික සනසිල්ලේ පාරමී ගුණ පිරේලා ධන්නේම හික්මරල්ලාත් පාසා රත්නත්‍රේ සතු සීරිති මහා ගුණේ අසීමිත ආරක්ෂා මේ සමත ලැබේලා එවාගේම සියවස් කලක් අතරක් නෑර බුදුසසුනේ පාරමී පුරා ගන්නට සමත රත්නත්‍රාන් භාවයෙන් ආරක්ෂාව ලැබේලා සම්යක් ප්‍රාර්ථනා කියලා පූර්ණ චන්ද්‍රයාගේ සමර්ධිමත් වේලා සතර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සංසප්තියේ භවයක් පාසා සාරමී සුරා කෙලවර බුදු කතේදී මහ රහතන් වහන්සේ නිවේසනසේ සැමිනවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාම මහ නිවන් සුව සාක්ෂාත් වේවා සත්‍ය මෛත්‍රියෙන් සිල්පමන වේවා ආකාශත්ථාච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථාච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථාච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්‍යං සදාතු ධර්මශ්‍රේණී කුසලානි සංසේතනස ලෝකෝත්තර අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්වන් වහන්සේ.